බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි, සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, සතියම්පි සංඝං සරණං ගච්ඡාමි, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සදහවත් වාසනාවන්ත පින්නතුනි, සුමිත් මහත්මාත්, රසික නෝනත් අද දින තමගේ නිවසේහි මේ තාම වටිනා පින්කමක් සංඝ සතු දානමය පින්කමක් සිදු කරන අවස්ථාව තින ඔබ දෙපළගේම ජීවිතයට සතුට සැනසීම ආශිර්වාදයේ පිණිසත්, ඒ ජීවත්වන දෙමෝපියාදී ඥාතීන්ට ආශිර්වාද පිණිසත්, මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කළ හැකි උතුම් පින්කමක් මේ සිදු කරන්නේ. ඉතින් ගෞරවයෙන් ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරලා නිවසට වඩමවාගෙන ස්වාමීන් වහන්සේලා වෙනුවෙනුත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජාවත් පවත්වලා තමන්ගේ හිතේ කුසලය පින දිනු කරගන්නට බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් ප්‍රථමයෙන්ම අපි සෝදානම් කරපු දානයේ මුල් කොටස බුද්ධ පූජාවත් සෙන් පූජා කරමු. අප සරණ ගිය අපේ සාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර බොහෝ කාලයක් සාරා සංඝ කල්පලක්ෂයක් වැනි අති දීර්ඝ කාලයක් අප වෙනුවෙන් දාන ආදී පින් දහම් පුරලා ඇස්සිස් මස්ලේ දන් දීලා සුවිශාල කැපවීමක් කරලා මේ උතුම් ධර්මයක් ලෝකයට අනාවරණය කරලා වසර 45ක් ලෝකයේ කෙරෙහි මහා කරුණාවෙන් ඒ උතුම් දහම් පණිවිඩය දේශනා කරපු ඒ අපේ ශාස්ත්‍රෝන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උදෙසා මේ සෝදානම් කරපු මල් පහන් දානය ආදී මේ සියලු පූජාවන් ආහාර පාන ඇතුළු මේ සියලුම පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත කරගන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය රසිකා නෝනා මහත්මියටත්, සුමිත් මහත්මාටත් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනය, සිදු කරන සියලු දැහැම කටයුතු සඵල කර ගැනීම සඳහා ආශිර්වාදයක් පිණිස හේතු වේවා. ජීවත් වෙන තමගේ ඥාතීන්ට මේ පින ආශිර්වාදයක් පිණිස හේතු වේවා. මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිසත් මේ සම්බුද්ධ පූජාව හේතු වාසනා වේවා කියන පැතුමෙන් බුදුරජාණන් වහන්සේ තුල පැවතියා වූ මහා කරුණාව මහා ප්‍රඥාදී ඒ උතුම් ගුණ සමුදාය සිහිපත් කරගෙන අපි බුද්ධ පූජාව පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. සම්පූර්ණතා පමෙත පාරමිතා බලේන විද්වන්සයෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝ තේනාමං වන්දාමි බුද්ද මමලං හදේඨපෙත්වාම් සංසාර සාරෝග බිනිතනිසං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ බෙසාසං සංසාභිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදංසිං හත ගෝරපාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේරසාසං ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතයං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහාබෝධිං බුද්ධ රූපං සකලං සදා ඝනසාරං පදින්තේන දීපේන තමදං සෙනා තෙලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දෝකේනාහං සුගන්ධෙනා පෝජයේ පෝජනීයං තං පෝජා භාජන මුන්තමං වන්නගන්ද ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පෝජයාමි මුනින්දන්ස සිරිපාද සරෝරුහේ පෝජේමි බුද්ධං කුසුමේනනේන පුඤ්ඤේන මෙතේන ච හෝතු මොක්ඛං පුප්පහන් මිලායාති යථායිදං මේ කායෝ තථායාති විනාස භාවන් අදේවාසේතු නෝ බන්තේ පානීයං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතු නෝ බන්තේ භෝජනං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියං සාදෝ සාදෝ සාදෝ. හොඳයි, අප ඊළඟට බලාපොරොත්තු වෙන්නේ මේ සෝදානං කරපු දානේ මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කරන්නට. ඉතින් අප දන්නවා ස්වාමීන් වහන්සේලා එක නමක් වෙනුවෙන් දානය පූජා කළත් දානයක් පූජා කරන අවස්ථාවේදී අප කල්පනා කරන්නට ඕන මේ දානය පූජා කරන්නේ මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේට වගේම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ වැඩ සිටිය ඒ සැරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලගෙන් පැවතෙන ඒ සියලුම ස්වාමීන් වහන්සේල වෙනුවෙන් තමන්ගේ දෑතින් මේ සෝදානම් කරපු දානේ පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. මේ ශාසනයට පළමුවෙන් ඇතුළත් වෙච්ච ඒ ආඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් මේ ගෞතම සම්බුද්ධ ශාසනය සෝපමාන කළ සරුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප, රාහුල, ආනන්ද ආදී ඒ උතුම් මහරහතන් වහන්සේලගෙන් පැවතෙන අතීතයේ වසර 2500ක් තිස්සේ මේ සද්ධර්මයේ රැකගෙන එන්නට සිය ජීවිතය කැප කළ සිල්වත් ගුණවත් සියලුම ස්වාමීන් වහන්සේල වෙනුවෙන් ඔබේ මේ දෑතින් සෝදානම් කරපු දානේ පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. ඉතින් මේ පින්තුන් බොහෝම මහන්සියෙන් ඉගෙන කියාගෙන ධර්මික උපයා ගන්න වස්තුව ධනෙ වියපහදන් කළා තමයි තෙරුවන් කෙරෙහි බොහෝම ශ්‍රද්ධාවෙන් මේ දානය සෝදානම් කරන්නේ. ඉතින් ඔබ මේ වියදම් කරන හැම සතියක් පාසාම පිටපස්සේ ඔබේ ලොකු මහන්සියක් වෙහෙසක් කැපවීමක් තියෙනවා. ඉතින් මේ සියල්ලක්ම ඔබ පූජා කරන්නේ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කියන හැඟීම ඇති කරගන්න. ඉතින් ස්වාමීන් වහන්සේලා ගැන සඳහන් කරන්නේ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියලා. ලෝකයාගේ උතුම්ම පින්කෙත තමයි ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ. අපට මේ ජීවිතයේ ලැබෙන කලින් ඉඳන් අපේ අම්මල තාත්තලා දරුවෙක් මව කුසට පිළිසින ගත්ත මොහොතේ පටන්ම ස්වාමීන් වහන්සේලාගේ තෙරුවනේ ආශිර්වාදය ලබා ගන්නවා. ඉතින් ඒ දරුවා ඉපදුනාට පස්සේ හැම උපන්දිනයකටම තෙරුවනේ ආශිර්වාදය ලබා ගන්නවා. ජීවිත කාලය පුරාම අපට මේ ධර්මයේ ශ්‍රවණය කරමින් අපේ ජීවිතයට අපි ආශිර්වාදය ලබා ගන්නවා. ඒ විතරක්නේ, අපි මිය ගියාට පස්සෙත් අපේ සසර ජීවිත සුගතිගාමී වෙන්න අපේ ස්වාමීන් වහන්සේල වෙනුවෙන් දානය පූජා කරලා යැත්තන්ට පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ නිසා තමයි අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියපු ආකාරයට ලෝකයාගේ උතුම්ම පින්කෙත විදියට ස්වාමීන් වහන්සේල සඳහන් කරන්නේ අපේ ජීවිත ආලෝකවත් කරන්නට ස්වාමීන් වහන්සේලාගෙන් අපට ලොකු මෙහෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ උපකාරයට කරන ප්‍රත්‍යුපකාරයක් විදියටත් උන්වහන්සේලාගේ සීලාදී ගුණයනට කරන පූජාවක් විදිහටත් තමයි අප මේ දානය පූජා කරන්නේ. ඉතින් අන්නේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තමයි අපේ අතීතයේ පටන් අම්මල තාත්තලා තමන්ගේ දරුවන් මේ ශාසනයට පූජා කළේ. ඉතින් තමන්ට ලැබෙන දරුවන්ගෙන් පින්වත්ම දරුවෙක් මේ ශාසනයට පූජා කරලා මේ ශාසනය තව බොහෝ කාලයක් රැගෙන යන්නට තමන්ට දක්වන්න පුළුවන් ඉහළම දායකත්වයේ දක්වලා අද දක්වාම මේ සම්බුද්ධ ශාසනය පවත්වාගෙන එන්නට අපේ අතීත අම්මල තාත්තල ලොකෝ කැපවීමක් කළා තියෙනවා. අන්න ඒ නිසා තමයි අද අපට මේ සද්ධර්මයක් ලැබිලා තියෙන්නේ, සම්බුද්ධ ශාසනයක් ලැබිලා තියෙන්නේ. ඉතින් වර්තමානයේ ඉන්න අය හැටියට අපි අපටත් පුළුවන් ආකාරයට මේ ශාසනය ශක්තිමත් කරන්නට, ශාසනයේ චිරපැවැත්ම සඳහා අපට කරන්න පුළුවන් දායකත්වයක් අපි දක්වන්නට ඕන. ඉතින් ඔබ මේ පූජා කරන දානයත් ඒ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා ස්වාමීන් වහන්සේලාගේ ජීවිත ශක්තිමත් කිරීම සඳහා ඔබ ශක්තියක් ලබා දීමක් කියලා හිතන්නට. ඉතින් ඔබ මහන්සියෙන් උපයා ගන්න ධනයෙන් තමයි මේ දානය සූදානම් කරලා මේ ශාසන වෙනුවෙන් පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. ඉතින් ඒ සිතුවිල්ල සමගම අප මේ සූදානම් කරපු දානය ස්වාමින් වහන්සේලා උදෙසා පූජා කරමු. මේ අටපිරිකර සහිත ඔබ සූදානම් කරපු දානය සරියුත් මුගලන් ආදී ඒ උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන සම්බුද්ධ ශාසන වෙනුවෙන් පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලයේ හේතුවෙන් සුමිත් මහත්මාට, රසික නෝනට සිදු කරන සියලු දැහැමි කටයුතු, රැකිරක්ෂාදී කටයුතු හොඳින් සිදු කරගෙන නිදුක්ව නිරෝගීව සතුටෙන් තව බොහෝ කාලයක් මෙවැනි පින්කම් සිදු කරමින් ජීවත් වන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා. ජීවත් වෙන්න තමන්ගේ ආමලට සාත්තලට මේ පින්කම ආශිර්වාදයක් වේවා. මියගිය හැම දිනාටම මේ උතුම් පින පුණ්‍යානුමෝදනා පිණිසත් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ හැටියට වාක්‍යය කියලා දානය සංඝසතු කොට පූජා කරමු. ඉමං දෙක්කහං සාඨ පරෙක්කාරම් සපරෙක්කාරම් බික්ඛු සංඝස්ස දේම කාල කතානම් අම්හා සංඥාතේනම් පුඤ්ඤස්සාය ඉමං දෙක්ඛං සපරෙක්කාරම් බික්ඛු සංඝස්ස දේම ඉමං දෙක්ඛං සාඨ පරික්ඛාරම් බික්ඛු සංඝස්ස දේම ඉච්ඡතම් පස්සිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සම්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසී යතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සුපරිසුද්ධ වූ සම්බුද්ධ පූජාව පැවැත්වීමෙන් හා සැරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ සම්බුද්ධ ශාසනය සෝභමාන කළ ස්වාමීන් වහන්සේලා උදෙසා අටපිරිකර සහිත දානයක් පූජා කිරීමෙන් ලබන ලද්දා වූ සකල විපුල පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ හේතුවෙන් මෙම දුනිසල බල කුසල කාමී ශ්‍රද්ධාවන්ත පින්නතුන්ට මෙලව ජීවිතේ නිදුක් නිරෝගී සම්පත් චිර ජීවනයේ සැලසීම සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් වූ නිර්වාණ අවබෝධය ලබා ගැනීමට මේ සියලු පින්කම් හේතු වේවා වාසනා වේවයි සිතා චිත්ත ප්‍රේතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන් විය යුතුය සාදු සාදු සාදු හොඳයි දැන් අප බලාපොරොත්තු වෙන්නේ ඔබ හැම දිනාටම ආශිර්වාද කරලා සෙත් පිළිදී දේශනා කළා සෙත් පතන්නයි බලාපොරොත්තු වෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් අද දින සිදකලා වූ මේ උතුම් සංඝ සතු දානමය පින්කමේ ආනිසංසෙන් සුමිත් මහත්මයාට දැසික නොනා ඔබ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤූහීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකස්සාති ඒතේන සංච වංජේන පාතු තං රතනත්තයං ඒතේන සංච වංජේන පාතු තං රතනත්තයං ඒතේන සංච වංජේන පාතු තං රතනත්තයං යං කිංච විද්ධං ඉදවා හුරං වා සග්ගේ සුවායම් රතනං පනීතං නනෝ සමන්නත්ථ තථාගතේන ඉදං ති බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ඛයං විරාගං නමතං පනීදං යදඤ්ජගා සක්්‍ය මුනේ සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචේ ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කේනං පුරාණං නවන්නස්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මින් තේ කේන වේජා අවිරුල් හිජ්ජන්දා නිබ්බන්ති දේරා යථායම් පදේකෝ ඉදම්ති සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච සක්ඛෝ වුජෝජ සෝජෝච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්ස කෝච සුබරෝච අප්පකින්චෝච සල්ලහුක වුන්තේ සංතේන්ද්‍රයෝ ච නිපකෝච අප්පගම්බෝ කුලේ සුවනනු කින්දෝ නච කුණ්ඩං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යොම් සුඛිනෝ වාකේමිනෝ හොන්තු සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා ඒකේචිපාන බෝතත්තේ තසාවාතාවරාවා අනවශේසා දේගාවායේ මහන්තාවා මජ්ජිමාරස්සකානුකතෝලා දෙට්ටාවායේව අන්දෙට්ටායේච දෝරේ වසන්ති අවිදෝරේ බෝතාවා සම්බදේ සේවා සම්බේ සත්තා බාන්තු සුඛිතන්තා ඒකේචිපාන බෝතත්තේ තසාවාතාවරාවා අනවශේසා දේගාවායේ මහන්තාවා මජ්ජිමාරස්සකානුකතෝලා දෙට්ටාවායේව අන්දෙට්ටායේච දෝරේ වසන්ති අවිදෝරේ බෝතාවා සම්බවේ සේවා සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා නපරෝ පරන්නි කුම්බේත නාතිමං්ඥේත කත්තචිනං කංචේ ව්‍යාරෝසනා පටිග සඤ්ඤානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතායථානියම් පුන්තං ආයුසායේක පුත්ත මනුරක්ඛේ ඒවන්ති සම්බෝතේසෝ මාන සම්භාවයේ අපරිමානම් මෙත්තංච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානම් උද්ධම්මදෝච තිරියංච අසම්බාධම් අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමින්දෝ ඒතං සතින් අදෙට්ටෙය බ්‍රහ්මමේතං විහාරං නිදමාහෝ දෙට්ටෙන්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙයගේ දම් නහි ජාතු ගම්බසෙයම් පුනරේතීතේ ඒතේන සංච වඤ්ඤේන සද්ධිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වඤ්ඤේන සම්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං සම්බේතයෝ විමඤ්ඤන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සත්‍ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ සාදු සාදු සාදු හොඳයි පින්නතුනි අද දෙන මේ නිවසේහි ඉතාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරලා නිමාඩු පාත්‍රයේ අවස්ථාව. ඒ නිසා ඔබ දෙදෙනාගේම ජීවිතවලට ආශිර්වාදයක් පිනක් වෙනසයි මේ පින්කම් සිදු කළේ. ඉතින් මෙවැනි පින්කම් අපට සිදු කරන්න ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයක් තියෙන අවස්ථාවක. බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන ලෝකෙහි ජීවමාන කාලයක තමයි අපට මෙවැනි පින්කම් සිදු කරන්න ලැබෙන්නේ. සාමීන් වහන්සේලා උදෙසා දානේ පූජා කරනකොට අපට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ ධර්ම ශ්‍රවණය හරහා බුදුරජාණන් වහන්සේ කවුද කියන එක අපට තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. ධර්මයේ ඊටාම පැහැදිලිව සඳහන් කරනවා යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා. යම්කිසි කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඒකෙනා බුදුරජාණන් වහන්සේ දකිනවායි කියලා. අනිත් පැත්තෙන් සඳහන් කරනවා යෝ පටිසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිසම්පාදං පස්සති කියලා. ඒකේ තේරුම තමයි යම්කිසි කෙනෙක් පටිසම්පාදයේ තේරුම් ගන්නවා නම් ඒකෙනා ධර්මයේ තේරුම් ගත්ත වෙනවා. ධර්මයේ තේරුම් ගත්ත කෙනා පටිසම්පාදයේ තේරුම් ගත්ත වෙනවා කියලා. ඉතින් සම්පූර්ණයෙන්ම බුදුදහම යන්නේ මේ ශාසනය යන්නේ මේ පටිසම්පාදයේ කියන න්‍යාය මත බව මේකෙන් ඊටාම පැහැදිලි. මේ පටිසම්පාදයේ තමයි ලෝකයේ ක්‍රියාත්මක වෙන ස්වභාවයත් ලෝකයෙන් නිදහස් වෙන ක්‍රමයක් දක්වපු න්‍යාය තියරිය. එතකොට මේක බුදුරජාණන් වහන්සේ නිර්මාණය කරපු දෙයක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ අනාවරණය කරපු දෙයක්. මේක ඩිස්කවරි එකක්. මේක ක්‍රියේෂන් එකක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ ඊටාම පැහැදිලිව දේශනා කරනවා ලෝකයට සම්මා සම්බුදු උතුමකෝ පහළ වුණත් නොවුණත් මේ යථාර්ථය හැම කල්හිම පවතිනවා කියලා. එතකොට බුදුහාමුදුරුවෝ මේ න්‍යායයෙන් විස්තර කළේ අපි අවිද්‍යා සහිත මනසකින් නම් ඉන්නේ අපි කර්ම රැස් කරගෙන මේ සංසාරයේ දුක සැප මෙඳෙමින් සුගතිය දුගතිය දෙකේ ඉදිරියට ගමන් කරනවා. එතකොට අපිට අවිද්‍යාව දුරු වෙන ආකාරය දැర్శණයක නම් ඉන්නේ අපිට මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන්න පුළුවන් කියන මාර්ගය උන්වහන්සේ අනාවරණය කළා. එතකොට මේ යථාර්ථය ලෝකේ හැමදාම පවතින දෙයක්. හැබැයි අබුද්ධෝත්පාද කාලවල කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. බුදුවරයෙක් ලෝකයේ පහළ වෙච්ච නැති කාලෙක යම්කිසි කෙනෙකුට මේක හරියට තේරුම් ගන්න බෑ. ඒ නිසා මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙච්ච කාලෙක. ඉතින් එහිදී බුදුහාඳුර මුලින්ම දේශනා කළේ මේ සංසාර චක්‍රය ගමන් කරන ආකාරය. දැන් අපේ ඇහැට රූපයක් දැකලා කනට ශබ්දයක් අහලා අපේ හිතේ ප්‍රසන්න සාගත සිතුවිල්ලක් නම් හටගත්තේ නැත්තම් පුඤ්ඤාභි සංඛාර නැත්තම් ආනෙන්ජාභි සංඛාර නම් අපි රැස් කරන්නේ අපට සැප විපාක විඳින්නේ යන්නට පුළුවන්. දැන් අප මේ මනුෂ්‍යාත්ම භාවයක් සුගතියක් ලබා ගත්තේ අපි සතර හිත පිරිසිදුව ඉඳගෙන දානමය පින්කම් සීලමය වශයෙන් පින්කම් කරපු නිසා එහි ආනිසංස විදියට තමයි අපි මේ ජීවිතයක් ලබා ගත්තේ. ඒක අපට තියෙන ලොකු වාසියක් ප්‍රතිලාභයක්. හැබැයි එහෙම ජීවිතයක් ලබා ගත්තත් අප සම්පූර්ණයම දුකෙන් නිදහස් වුණා වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි ලෙඩ වෙනකොට මහලු වෙනකොට මරණයටපත් වෙනකොට ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට ඒ දුක් ටිකෙන් අපි නිදහස් වුණා වෙන්නේ නැහැ. ඒ දුක් ටික අපේ ජීවිතවලට එනවා. ඒතර අන්නේ දුක අඩු කරගන්න තමයි අපි මෙවැනි පින්කම් කරන්නේ. පින්කම් නිතර කරනකොට අපේ ජීවිතේ වැඩිපුර සැප විපාක ලැබෙනවා. අර අපලෝපාද්‍ර වෙන්න තියෙන අවස්ථාව පුළුවන් තරම් මගහැරලා යනවා. නැත්තම් ඒවා පස්සට යනවා. ඒතර මෙන්න මේ වාසිය අපි ලබා ගන්න අතරේදී මෙහෙම අපි පින්කම් කරත් අපි තවදුරටත් තියෙන මේ සංසාර චක්‍රයේ තුලමයි ඉන්නේ. ඒකට හේතුව තමයි අවිද්‍යා පාදකව. ඒ කියන්නේ ඇත්තට දැකපු රූපය අපි මතක් කරනකොට අපි නිතරම හිතන්නේ දැකපු රූපය කොහෙද තියෙයි කියලා නේද? දැන් අපි ජීවිත කාලේ අහපු දැකපු දේවල් තියෙනවනේ. අපේ ගෙදර ලංකාවේ අපේ අම්මා තාත්තා කරපු රැකියා, ගියපු පාසල, ඉගෙනගත්තු යුනිවර්සිටි. දැන් මේව සිහි කරනකොටම අපිට හිතෙන්නේ ඒ රූපය තියෙයි කියලා නේනේ. තාම කොහෙරි තියනයි කියලා නේ. ඔව් ඒ සම්මුති සත්‍යano එක හරියි. නමුත් පරමාර්ථ සත්‍යano ගත්තොත් ඇත්තෙන්ම ඒක තියෙන්නේ අපේ ලෝකේ අපි ඒක සිහි කරන මොහොතේ. අපි ඒක සිහි නොකරන මොහොතේ අපේ ලෝකේක නැහැ. සම්මුති සත්‍යano කන්වෙන්ෂන් ට්‍රූත් එක අනුව අපි හිතියත් නැති වුණත් ඒව බාහිර ලෝකේ තියෙන එක හරියි. ඒ යථාර්ථය තුළ හිටියොත් අපට තෙන්දහම් කරගෙන සුගතියකට යන්න පුළුවන්. හැබැයි ඒක විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළ ඊට වඩා ගැඹුරු යථාර්ථයක් අපේ ජීවිතවල තියෙනවා. ඒ මොකද්ද? අපි මේ ඇහැට දකින කනට අහන මේ රූප ශබ්ද ආදී ඇත්තටම සජීවි වෙන්නේ ඒ මොහොතේ. ඒක කලින් තිබිලා මෙතෙන්ට එන එකක් නෙමෙයි. දැන් උදාහරණයක් ඇරෙයි අපි කණ්ණාඩිය ළඟට යනවනේ. කණ්ණාලේ ළඟට යන මොහොතේනේ රූපේ නිර්මාණය වෙන්නේ. දැන් අපි කලින් යන්න කලින් තිබෙන්නේ නැහැ නේදනේ? අපි එතනින් අයින් වෙනවත් එකම අවසන් එක. හැබැයි ඒ කණ්ණාඩිය ළඟටම සතෙක් ගියොත් ඉතින් බල්ලෙක් හරි පුසෙක් හරි කොහොමද? යාමකද හිතන්නේ? එයා හිතන්නේ යන්න කලින් සතා එතන හිටියනේ. එන සතම බොරන්නේ. ආවට පස්සේ තායි ගිහිල් බලන එයා ඉන්නවද කියලා යනකොටත් තායි ඉන්නවා. එතකොට හර කවදාවත් එයාගේ බුද්ධියට තේරෙන්නේ නැහැ මේක මේ යනකොට ඇති වෙන්නේ කියලා. දැන් අපිටත් ඕකම තමයි. දැන් අපි වාහනේ ළඟට යනකොට හරියට කණ්ණාඩි ළඟට ගියා වගේ. ඒ යන මොහොතේ තමයි අපේ ඉන්ද්‍රිය වලට පතිත වෙනකොට ඒක ඒ මොහොතේ නිර්මාණය වෙන්නේ ඇත්තෙම. නමුත් අපි හිතන් ඉන්නේ අපි ගෙදර හිටියත් වාහනේ අතන තියෙයි කියලා නේ. සම්මුති සත්‍යන වහරේ. නමුත් ඇත්තටම වාහනේ කියලා කියන්නේ අපි ඒක ඇහැට දකින මොහොත, ඒ ගැන කනෙන් අහන මොහොත, මේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්න මොහොත තමයි ඒක අපේ ලෝකේ සජීවී වෙන්නේ. අර කණ්ණාඩි ළඟට යන මොහොතේ වගේ. එතකොට මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ අනාවරණය කරේ. එතකොට ඇහැට රූපයක් පේන අවස්ථාවේ තමයි මේක සජීවී වෙලා ඒ වර්ණ රූපය සමට ලැබෙන්නේ. ලැබෙන විතරක් නෙවෙයි ඒ ලැබෙන වර්ණ රූපය අනුව අපේ ලෝකෙන් තමයි අපි මේ ඉතුරු ටික ගොඩනගා ගන්නේ. දැන් මේ බුදු පිළිම වහන්සේ අපි බලනකොට අපේ හැටෙන වර්ණ රූපය විතරයි ඉන්නේ. මේකේ දිග, පළල, උස, ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ කියපු එක ඒ ඔක්කොම මතකයේ අපේ මනස පැත්තෙන් සම්බන්ධ කරගෙන දේවල් ටික. එතකොට මේ වර්ණ රූපය අපේ හැට වැටුණත් සුදු පාට මේන්නේ වෙනත් කෙනෙකුට වැටුණත් මේකම තමයි පේන්නේ. හැබැයි ඊතුරු සංස්කාර ටික අපේ ලෝකයට අනුව අපි නිර්මාණය කරගන්නවා. එතකොට බාහිර රූපයෙන් ශබ්දයෙන් සැපයක්වත් දුකක්වත් එන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම අපේ පැත්තෙන් තමයි ගන්නේ අපි ඒක. එතකොට මෙන්න මේක තේරුම් ගත්තොත් එක දෙයක් තමයි මේ රූපය සජීව වෙන්නේ මේ මොහොතට. අනිත් දේ තමයි මේකෙන් එන දුක සැප දෙක තමන්ගේ පැත්තේ හටගන්නේ කියලා දැක්කොත් එයා දන්නවා මේ රූපය මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන එකක් කියලා දකිනවා. දකින විතරක් නෙවෙයි මේ රූපය තමා තේරුම් ගන්න මොහොත වන විට ඒකට මුල් වෙච්ච මුල් ඒ එක්ස්පීරියන්ස් එක නිරුද්ධ වුණා කියලා දකිනවා. දැන් ඉතාම සරල උදාහරණයක් අපි නිතරම බනවලදී කියන එකක් තමයි. දැන් අපි කෑමක් කනවනේ. කෑම කනකොට රස දැනෙනකොට අපිට මතක් වෙන්නේ පිඟාන කියන කෑමනේ නේ. ඇත්තටම අපි මේ මොහොතේ දිවට රසයක් දැනෙනකොට ඒ රස දැනෙන කෑම පිඟාන කියන කෑමද? කටේ තියෙන කෑම ටික නේ. කටේ තියෙන අර කෙලත් එක මිශ්‍ර වෙච්ච කෑම ටික තමයි මේක උදාහරණය. කටේ තියෙන කෑම ටිකේ තමයි රස දැනෙන්නේ. හැබැයි අපිට රස දැනෙන වෙලාවට කවදාවත් හිතෙනවද කටේ තියෙන කෑම ටික මතක් වෙනවද? හැමදාම මතකිනේ පිඟානේ තියෙන කෑම ටික නේ. පිඟානේ තියෙන කෑම ටික බලාගෙන තමයි කටේ තියෙන කෑම ටික රස වෙන්නේ. මේක කවුරු හරි කෙනෙක් කිව්වොත් තර අපි ජීවිතේට හිතලා තියෙද මේක. මේක ඉතාම සරල දෙයක් නේ. තොර මෙන්න මේ තීරියම තමයි මේ රූපය දකිනකොට මේ දකින්න කර ප්ලේට් එක වගේ. ප්ලේට් එකේ තියෙන කැමරට වගේ. තොර මේක අටපිරිකරක් මේක පේන දුන්නාම පින් සිද්ධ වෙනවා. ඒ ඔක්කොම දෙන හිතන එක අර කටේ කෙලත් එක මිශ්‍ර වෙච්ච කැමරට වගේ. එහෙම කද්ද ඒ තමයි චක්කුංච පටිච්ච රූපේච උපජ්ජිත විඥාන කියන එක මේ වැදගත් තියෙන. එතකොට ඒකෙන් තේරුම් ගන්න වෙලාවට ටික තියෙන්නේ මනංච පටිච්ච ධම්මේච උපජ්ජිත මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව. එතකොට මෙන්න මේක තේරුම් ගන්න එක තමයි ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ඩිස්කවරි එක. මේක තමයි අනාවරණය කරන්නේ. එතකොට දුක කියන්නේ මොකද්ද? බාහිර දකින රූපය මේ වෙලාවේ බාහිර තියෙනවා කියලා හිතුවොත් අපි මේ දේ කැඩෙනව බිඳෙනව වෙනස් වෙනකොට මේ දුක් ටික අපිට ලැබෙනවා. එතකොට අපට රූපයක් මතක් වෙනකොටම අපි දැනගත්තොත් මේ දකින රූපය මේ තේරුම් ගන්න රූපය දැන් බාහිර ලෝකේ නිරුද්ධ වෙලා කියලා දැක්කොත් අපට බාහිර රූපයෙන් දුකක් එන්නේ නැහැ. දැන් අපි මෙතෙන්ට එන කලින් අද කොහේ හරි වෙලාවකදී අද කණ්ණාඩිය ළඟට ගියානේ. කණ්ණාඩිය ළඟට යනලා අපේ රූපේ තිබ්බනේ. හැබැයි අපි දැන් මෙතන ඉන්නකොට දන්නවා අපේ රූපය කණ්ණාඩිය නෑ කියලානේ. එතකොට කණ්ණාඩියේ තියෙන රූපය ගැන අපට දුකක් එනවද? අපිට නෑනේ මේ කණ්ණාඩි රූපෙට කවුරු හරි ගහාවිද? ඒකේ තියෙන මගේ කණ්ණාඩි දෙක ගලව ගනේද? මගේ කරාබු දෙක කවුරු හරි හොරකම් කරලාද දන්නේ නැහැ කියලා. අපිට එම සිතුවිල්ලක් එනවද? හැබැයි අපි වාහනේ ගැන හිතුවත් කොහොමද? වාහනේ ගැන හිතුවත් බය වෙනවනේ කවුරු හරි අරගෙන යාද දන්නේ නැහැ කියලා බය වෙනවා. ඇත්තටම ගැඹුරුම ඇබ්සලියුට් ට්‍රූත් එක ගත්තොත්, පරමාර්ථ සත්‍ය ගත්තොත් අර දෙකේ වෙනසක් නැහැ. වෙනසක් නැහැ කියන්නේ මේ වාහනේ අපි විඳින්නෙත් මනසින් මේ වෙලාවේ, අර කන්නාඩිය තිමිච්චක විඳින්නෙත් මනසින්. ඒකෙන් බාහිර වාහනයක් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. වාහනයක් තියෙනවා. හැබැයි අපේ ලෝකෙට එනකොට අපි නිතරම මේක භුක්ති විඳින මනසින්. මේ අත්දැකීමේ සැපක් හෝ දුකක් අපි විඳිනවා නම් ඒ විඳින හැම අවස්ථාවකදීම ඒ මනසින් තමයි ඒක විඳින්නේ. මෙන්න මේක තියරියක් වශයෙන් දැනගන්නට ඕන. දැනගත්තට විතරක් බෑ. මෙන්න මේ දර්ශනයත් එක්ක අපි එකටම ජීවත් වෙන්න ඕන. අන්නේ ජීවත් වෙන එක තමයි කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක කියලා. සතිමත් බව කියලා කියන්නේ. මේ තීරය දැනගත්තට විතරක් බෑ. තීරය දැනගෙන ඉවර වෙච්ච ගමන් මායි සාමාන්‍ය ලෝක විදිහට අපි ඉන්නවා. අපිට වෙනසක් නැහැ. නමුත් මේ තීරියත් එක්කම ජීවත් වෙන්න ඕන. අන්නේ ජීවත් වෙන වැඩපිළිවෙල තමයි මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ බුදුදහම. එතකොට වර්තමානය තුළ උපරිම හිත තියාගෙන අපට මොනව මතක් වුණත් අපි දන්නවා ඒ මතක් වෙන මොහොතේ රූපය නිරුද්ධ වෙලා තියෙන ඉතුරු නැතුවම මේ වෙලාවේ මේ මනසින් තමයි මේක දැනගන්නේ කියන එක තේරුම් ගන්නට ඕන. හැබැයි ඒකෙන් කියන්නේ අපි බාහිරට රෙස්පොන්ඩ් කරන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. අපි සාමාන්‍ය ජීවිතේ රැකිරක්ෂා කරන ඒවා කරනවා. ඒ සාමුදි සත්‍යයන් අපි ජීවත් වෙන්න ඕනේ. ඒකට අපිට පිටුපාන්න බෑ. හැබැයි සම්මුති සත්‍ය තුල ජීවත් වෙලා මේ රැකිරක්ෂා කළා කැම වීම ටික ලබා ගන්න ගමන් අපි දක්ෂ වෙන්නට ඕන. මේකට වඩා යථාර්ථයක් ලෝකෙත් තියෙනවා. මෙන්න මේ යථාර්ථයව තමයි අපිට දුක නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ කියලා. අන්නේ යථාර්ථයත් එක්ක ජීවත් වෙන වැඩපිළිවෙලේ අපි මානසින් ජීවත් වෙන්නට ඕන. එතකොට අපි මේ ජීවිතේ මේ වැඩ ටිකක් කරමින් යුතුයම් ටිකක් කරන ගමන් අපි ටිකෙන් ටික දුක නිදහස් වෙන මාර්ගයට ඉදිරියට ගියා වෙනවා. අපිට බාහිරින් එන පීඩා ටික අපට එන්නේ නැහැ. එතකොට මෙන්න මේ දර්ශනයේ උපරිම ලෙස පිහිටලින කෙනාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒතර ඒ මට්ටමට එනකොට උන්වහන්සේට බාහිර කිසිම දෙයක් උන්වහන්සේට ආයේ ගොඩ ගහ ගන්න අවස්ථාවක් නැහැ. උන්වහන්සේට යැපීම සඳහා තුන් සිවුරේ පාත්‍රය විතරයි තියෙන්නේ. ඒක අරගෙන ඕන තැනක කුරුල්ලෙක් වගේ පියාඹල යනවා. එතකොට අන්නේ ලෝකයේ තුල හැබැයි මේකෙනා තමයි ලෝකෙට වැඩිපුරම වැඩ කරන්නේ. දැන් අපිට හිතෙන්නේ මේ වගේ දර්ශනයකට આવත් යම් මුකුත් කරන එකක් නැහැ කියලා නේනේ. එහෙනම් බොහොම ඔක්කොම නිරුද්ධ වෙලා එහෙනම් වැඩක් නැහැ. එහෙනම් ඔහෙ නිකන් කම්මැලි කෙනෙක් වගේ ඉඳී කියලා නේ හිතන්නේ. නමුත් බලන්න මේ දර්ශනේ ඉන්න කෙනා තමයි ලෝකේ වැඩිපුරම අනාගතයකට හිතලා වැඩ කරන කෙනා. රහතන් වහන්සේ කියලා කියන්නේ මේ දර්ශනයට ඉහෙලීම පත්වෙච්ච කෙනා. බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනම් පැවට පස්සේ මේ දර්ශනය තිමිච්ච රහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා මේ දහම අවුරුදු 500ක් ඉදිරියට යන විදියට ඔක්කොම සැලසුම් කළේ මේ රහතන් වහන්සේලා. රුවන්ලිසෙන් හදද්දී සම්පූර්ණම සැලසුම් ඉදිරිපත් කළේ රහතන් වහන්සේලා. සාමාන්‍ය කෙනෙක් දෙයක් කරනකොට වැඩි වුණොත් අවුරුදු 100ක තමයි ගැරන්ටිය තියෙන්නේ. රහතන් වහන්සේ කෙනෙක් දෙයක් කරනකොට අඩුම ගානේ අවුරුදු 5000කට ගැරන්ටිය දීලා තමයි කරන්නේ. එතකොට වඩාම සාර්ථක සාමාන්‍ය මේ ලෝකයේ ඇතැයි කියලා කටයුතු කරන කෙනාද ඒක නිරුද්ධ වෙලා කියලා මේ දර්ශනෙ ඉන්න කෙනාද වැඩිපුර වැඩ කරන ලෝකෙට? වැඩිපුර වැඩ කරන්නේ මේ දර්ශනෙ ඉන්න කෙනා. සාමාන්‍ය කෙනා මේ ආත්මභාවය යමඩ තාත්තර විතරයි සලකන්නේ. රහතන් වහන්සේලා කොහොමද? ගිය ආත්මභාවවල ඉන්න අමල තාත්තලත් බලන කොහෙද දැන් ඉන්නේ කියලා අපායෙම ඉන්නවනේ ඒගොල්ලන්ට පින් අනුමෝදන් කරනවා. ඒ තරම් පුළුල් දැක්මකින් වැඩි පිරිසකට වැඩි කාලයක් දිගු කලක් යහපතක් සිදු වන දෙයක් රහතන් වහන්සේ කෙනෙක් කරනවා. අන්න ඒකයි මේ දර්ශනයේ තියෙන වටිනාකම. එනිසා මේ ලෝකයේ ඇතැයි නිත්‍යයි සැපයි කියලා හිතාගෙන ඉන්න කෙනා අවුරුදු 50කට 60කට ජීවිතයේ දෙයක් හිතලා කරද්දී රහතන් වහන්සේ අවුරුදු දහස් ගානකට අවශ්‍ය කරන දෙයක් ලෝකෙට සම්පාදනය කළා. උන්වහන්සේලා පහනක් නිවි ගියා වගේ නිවිල යනවා. උන්වහන්සේලා නැවත ඉපදෙන්නේ අපි මේ අවිද්‍යාව තුල ඉන්න නිසා නැවත උපතකටත් යනවා. අපේ වෙනස ඒක. අපි කරන කුසල අකුසල අනුව නැවත කර්මයක නැවත පිළිසඳි ගන්නවා, නැවත ප්‍රතිසන්දිය ලබනවා. එතකොට අපි දක්ෂ වෙන්නට ඕනේ මෙන්න මේ දර්ශනයක් අපට ලැබිච්ච අවස්ථාවක් මේක. මේ බුද්ධෝත්පාද කාලයක් මෙන්න මේ කාලයේදී හැකිතාක් දානය පුරුදු කරමින් අම්මට තාත්තට සලකමින් මේ යුතුයකම් ටික කරන ගමන් අනිත් පැත්තෙන් පංචශීලය ආරක්ෂා කරමින් මෙන්න මේ දර්ශනයේ අනුව ජීවත් වෙන්නට පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන. අන්නේ දර්ශනයෙන් ඉන්න වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා. සම්මා දිට්ඨි කියන්නේ මේ දර්ශනය. ඒ දර්ශන ආපු ගමන්ම සම්මා සංකප්ප හොඳ සංකල්පනා තියෙනවා. යහපත් සිතුවිලිත් එකයි ඉන්නේ. සම්මා වාචා කතා කරන්න හොඳ වචන. සම්මා කම්මන්ත කයින් කරන්න හොඳ දේවල්. සම්මා ආජීවය රැකියාව ධාර්මික රැකියාවක් කරන්න. සම්මා වායාමයේ යහපත් උත්සාහය. සම්මා සතියේ සම්මා වායාම යහපත් උත්සාහය, සම්මා සති යහපත් සිහිය, සම්මා සමාධිය යහපත් සිත එකඟ බව. එතකොට මෙන්න මේ ආර්ෂණික මාර්ගය තමයි ඔහුගේ සම්පූර්ණ ජීවිත වැඩපිළිවෙල. ඔහු උදෑසන අවදිවෙච්ච මොහොත පටන් රාත්‍රී නිින්දට යනකම් කරන සියලුම දේවල් මෙන්න මේ අංග 8ත් එකයි වෙන්නේ. එනිසා ඔහුගේ මේ මෙලොව ජීවිතය සාර්ථකයි සතුටෙන් කාලය ගත කරනවා. ඔහු පරලොව ජීවිතයක ඉපදෙනවා නම් ඒකත් සුගතිගාමි වෙනවා. නමුත් ඔහු ඊට වඩා උත්සාහ කරන්නේ මේ ජීවිත කාලය තුලදීම මේ යථාර්ථයේ උපරිම මට්ටමට එන්න තමයි උත්සාහ කරන්නේ. තමන් ගැන විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඥාතීන්ටත් මේ ධර්ම වරප්‍රසාදේ ලබා දෙන්න ඔහු උපරිම උත්සාහ කරනවා. තමන්ගේ සහෝදර සහෝදරියන්ට ඥාතීන්ට හිතවත් අයට දෙන්න පුළුවන් ලොකුම ත්‍යාගය තමයි මෙන්න මේ දර්ශනය මේ ධර්මය ලබා දීම. ඒ විතරක් නෙවෙයි මේ ධර්මයේ තව අවුරුදු 100 ගණනක් ඉදිරියට යන්නට ඔහුට යම්කිසි මෙහෙවරක් කරන්න පුළුවන් නම් අන්නේ මෙහෙවරක් කළ තමයි එයා තමන්ගේ ජීවිතයේ අවසාන වතාවට උනේ දෙක පියාගන්න. අන්න ඒක තමයි වෙනස. ඒ නිසා අපි ලෝකයට ඇත්තෙම අපි පිට වෙන්නට ඕන විශේෂයෙන් ධර්මයේ තියෙන පංචශීල ප්‍රතිපදාව අපි ආරක්ෂා කරන උපරිම උත්සාහ කරන්න ඕන. පංචශීලය තමයි අපට තියෙන ලොකුම රැකවරණය. දැන් බලන්න සත්ව ඝාතනය නැත්තම් මනුෂ්‍ය ඝාතනය ප්‍රාණඝාතය සොරකම මේ දෙකම බලන්නනේ. මේ දෙක වැළකුණොතින් ලෝකයේ කොච්චරනම් උද්ධමනය අඩු කරගන්න පුළුවන්ද අපට? පහුගිය අවුරුදු 10 15 30 ලෝකයේ තිබිච්ච යුද්ධ ටික නැති වුණා නම් අද අපි ගන්න බඩුවල භාණ්ඩ මිල භාගයක අඩුවෙන් ගන්න තියුණා. අද ඩොලර් 100ට ගන්න බඩු ටික අපිට ඩොලර් 50ට ගන්න තිබුණා පහුගිය අවුරුදු 10 තුල ලෝකයේ යුද්ධ ටික නොතිබ්බනම්. බලන්න මේ පංචශීලෙන් එකක් හඩවීමෙන් වෙන දේ. එතකොට අනෙත් අතින් මද්ද්‍රව්‍ය භාවිතය, සොරකම, මේ බොරුව නිසා වෙන ප්‍රවෘත්ති පාලනය, ප්‍රවෘත්ති විකෘති කිරීම මේව නිසා ලෝකෙට විශාල හානියක් වෙන්නේ. ඒ නිසා පංචශීලය ලෝකෙට දීම තමයි ඇත්තටම අප විසින් ලෝකෙට කරන්න තියෙන ලොකුම උපකාරය. අපිත් හොඳට පංචශීල රැකගෙන අපි ඇසුරු කරන ඇයටත් පංචශීල රැකෙන උනන්දු කරගෙන මෛත්‍රී වඩමින් ලෝකයට මේ දහමින් අපි සේවයක් කරන්න ඕන. අපේ ජීවිතය ආරක්ෂා සඳහා විශේෂයෙන් අපි මෙන්න මේ ආරෂ්ණික මාර්ගයේ පදනම් කරගත්තු මේ සතිපට්ඨානය තුළ උපරිම ලෙස ප්‍රැක්ටිස් එකින් අපි උත්සාහ කරන්න ඕන. ඉතින් ඒ සඳහා අපට අපේ පින, කුසලය, අපට පහසුකම්, මේ පරිසරය සියල්ලක්ම අපට ලැබිච්ච මොහොත, මේ භාග්‍ය සම්පන්න මොහොත අපට හැම කාලෙම තියෙන්නේ. අපේ මේ නිරෝගීකම, මේ තරුණ බව හැමදාම තියෙන්නේ. මේ ඉක්මනට මෙවරල යනවා. ඉතින් මේ නිරෝගීව සතුටෙන් තරුණ කාලේ ඉන්න මොහොත තමයි ඇත්තටම ධර්මයේ හොඳට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් කාලය. මෙන්න මේ කාලේ අපි ඇති කරගන්නේ පන්නරය තමයි ඊළඟට අපට දුර්වල වෙච්ච කාලෙක අපට කියලා සතුටෙන් ඉන්න තියෙන මාර්ගය. ඒ නිසා ඒ සඳහා ඔබ තව තවත් උත්සාහ කරන්න, අදිස්ථාන කරගන්න. ඉතින් ඔබ හුඟක් පින්වන්ත අය මහන්සියෙන් ඉගෙනගෙන බොහෝ දුර ගමනක් මේ රටට ඇවිල්ලා මහන්සියෙන් හරියම්බ කරලා තමන්ගේ මේ ජීවිතේ ගොඩනගා ගන්න අවස්ථාවේ මේ සද්ධර්මයෙන් ඔබේ ජීවිතේට යම්කිසි උපකාරයක් ලබා ගන්න පුළුවන් නම් අන්න ඒකත් ලබාගෙන අපේ ජීවිත අපි ඉහළම මට්ටමට දිනු කරගන්න උත්සාහ ගනිමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අප රැස් කරගත් මේ සියලු පින්දහම් අපනමින් මියගොස් කිසියම් ඥාති පිරිසක් පින් බරාපොරොත්තුවකින් සිටිත්නම් ඒ සියලු ඥාති හුද මේ පින දැක සුවපත්ත්වා කියන ප්‍රතිමෙන් මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත් මේ සියලු කුසල දහම් සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් රැක දෙත්වා කියන පැතුමෙන් දෙවියනටත් අප ගාථාව කියලා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. පින්නතුන් හුඟක්ම සතුටට පත්වන්න සුමිත් මහත්මා රචික නෝනා අද මේ තමන්ට විවේක ලැබෙච්ච අවස්ථාවේ තමන්ගේ ජීවිතයට අර්ථයක් එකතු කරගෙන අද දින ඉතාම අර්ථවත් පුණ්‍යකාමී දවසක් බවට පත් කරගෙන ඉතාම පින් වැඩෙන උතුම් පින්කමක් තමන්ගේ දෑතින් කරගන්න අවස්ථාව ලැබුණා කියලා බොහොමත්ම සතුටට පත්වන්න. රැස් කරගත් මේ උතුම් පින්කමේ ජනිත කරගත්තා වූ මේ උතුම් කුසල ඵලය පුණ්‍යඵලය පින්වත් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සඳහාත් ජීවත් වෙන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වීම සඳහාත් ප්‍රාර්ථනානුකූල උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නටත් මේ උතුම් පින හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දහා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පන්තේ ඉමිනාතේ සමිජ්ජතු.